දරුවනේ පින්වත්නේ ගොඩාක් අය බණ අහනවා. භාවනා කරන්නත් ආසයි. ආරණ්‍යෙන් ආරණ්‍යයට යනවා. එක එක විදිහට බණ අහනවා. ඇත්තටම මේ මිනිස් ඔක්කොම අහිංසකයි. කාම ලෝකේ විනාශ වෙලා ඉන්න මේ ලෝකයක් තියෙද්දී බණක් හරි අහලා විමුක්තියක් හොයාගෙන යන්නේ සංසාරේ මොකක් හරි බීජයක් තියෙන අය. සංසාරයෙන් නිදහස් වෙන්න කවදා හරි පතපු අය. හැබැයි එහෙම හොයාගෙන යද්දී එක එක්කෙනා එක එක විදිහට බණ කියනවා. ආරණ්‍ය 10ක් ගත්තොත් 10 විදිහකට බණ කියනවා. ඒ වගේම ඉන්ටර්නෙට් එකකින් බණ ඇහුවත් මේ බණක් අහලා ඊළඟ බණට යනකොට හාවත්පසින් වෙනස් දෙයක්. තවත් තැනක තර්ක විතර්ක, තවත් තැනක වාද විවාද, තවත් තැනක ගහ ගැනිලි, තවත් තැනක කුණු හරප, තවත් තැනක විහිළු තහළු ඕපදූප. අහෝ, විමුක්තියක් සොයාගෙන බණක් හොයාගෙන යද්දි, මුනිවරයෙක්ගේ බණපද සොයාගෙන යද්දි අහු වෙන්නේ නැණි හරියක. අහෝ, නත් අතරමං වෙනවනේ. ඒ අතරත් කොහොම හරි ඔන්න තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මෙයයි කියලා කෙනෙක් සොයාගෙන යද්දි එයා මහන්සි වෙනවා භාවනා කරන්න. භාවනා කරන්න මහන්සි ගත්තට තා කාලයක් යනකොට අතරමං වෙනවා. ඒ වගේම එක දිගට කරගෙන යන්න බෑ. ආශාව තියෙනවා, එක දිගට කරගෙන යන්න බෑ. ඉතින් මේකට හේතුව මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ගන්න වැඩපිළිවෙලට ඇත්තටම අපිට යම් භූමියක් ඕන. ඒ කියන්නේ යම් තැනක් ඕන. ඒ තැන ඉඳලා තමයි අනිත් ටික කරන්නේ. උදාහරණයක් ගත්තොත් මේ මිනිසෙක් ඇවිදින්නෙත්, නිදාගෙන ඉන්නෙත්, හිටගෙන ඉන්නෙත් මේ නිදාගෙන ඉරියව් හතරම පවත්වාන්නේ. ඇවිදින්නේ, නිදාගන්නේ, හිටගන්නේ, නිදාගන්නේ ඔක්කොම පොළොව උඩ භූමිය මත. යුද්ධ කරන්නේ, සෙල්ලම් කරන්නේ, රණ්ඩු සරුවල් වෙන්නේ ඔක්කොම පොළොව උඩ. පොළොව නැත්තම් ඔය කිසිම සෙල්ලමක් බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා නිර්වාණය අවබෝධ කරගන්න කැමති කෙනෙකුත් භූමියක් හදාගන්න කිව්වා. පොළොවක්. ඒ තමයි සීලය. බුදුරජාණන් වහන්සේ වදාලා සීලී පතිට්ඨාය. සීලී පිහිටලා තමයි ඔක්කොම කරගන්න තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ අවංකවම සරණ ගිය, ධර්මයේ අවංකවම සරණ ගිය, සංඝයේ අවංකවම සරණ ගිය කෙනා වෑයම් කරන්න ඕන සීලේ පිණිස. ගොඩාක් ඔය බණ දන්නවා කියලා කතා කරගෙන යන ගිහි උදවිය දිහා බැලුවොත් එහෙම පන්සිල්වත් රකින්නේ. පන්සලේ අයවැය බලන සමහර දායක මහත්වරුන්ගේ ජීවිත බලනකොට පන්සිල්වත් රකින්නේ. ඔය පන්සල්වල සද්ද කරන දායක උපාසක මහතුරු ඉන්නවනේ, කටසැර ආමුදුරන්ට නීති දාන. අනිවාර්යෙන් බලන්න ඔය ගෙදර ඒ දායක මහතේ ගෑණියාට බයිනවා. ගෑණිගෙන් බැනුම් අහගෙන ආමුදුරන්ට සැර දානවා. හිස් ලෝකේ. පින්වත් දරුවනි, පින්වත්නි, අද නම් ලස්සන දහම් පරියයක් කියලා දෙන්නේ. මේක පුදුම ලස්සනයි. හැබැයි සැරයි. සැරයි කියන්නේ මේ වැරදි අපෙන් වෙලා තියෙනවා. ඒව අහනකොට අපිට බය හිතෙනවා. නමුත් හදාගන්න පුළුවන්. සීලයට සම්බන්ධයි. පින්වත්නි, මේ ලෝකේ බොරුව කියන එක නැති දවසක් තිබ්බා. කියන්නේ මේ ලෝකේ කවදාවත් කිසිම කෙනෙක් බොරුවක් කියපු නැති දවසක් ලෝකේ තිබ්බා. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අසංඛීයයි. අසංඛීයයි කියන්නේ ගණන් කරන්න බෑ. ඒ කාලේ වෙච්ච සිද්ධියක් තමයි අද ධර්ම දේශනාවට කියලා දෙන්නේ. වේලාව මදි. නමුත් පුළුවන් විදිහට කියනවා කන් යොමු කරගෙන අහන්න. දේවදත්ත ගොඩාක් මිනිස්සු මේ බොරුවෙන් වංචා කළා. දේවදත්ත ගොඩාක් මිනිස්සු බොරුවෙන් වංචා කළා. දේවදත්ත මේ මහ පොළොව දෙබෑ කරගෙන නිරේට ඇදගෙන ගියා. සංඝයා මේ ගැන සංවේගයෙන් කතා කරනකොට භාග්‍යතුන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ඔය දේවදත්ත පොළොව පලාගෙන ගිය මේ ජීවිතේ විතරක් නෙවෙයි, කලිනුත් ඔක වෙලා තියෙනවා. ඒ විදිරි කියල බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දහම් පරියාය වදාලා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන පරියායන් තියෙනවා. ගාථාවලින් දේශනා කරනවා. ධම්මපදේ සූත්‍රවලින් දේශනා කරනවා. ඊළඟට උදානවලින් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන තව ක්‍රමයක් තමයි ජාතක. අද මේ දේශනා කරන්නේ ජාතක කතාවක්. ඔබට තේරෙයි බුදුරජාණන් වහන්සේ ජාතක කතාවකින් කොච්චර බණ කියලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දේශනාවේ නම, මේ ජාතක කතාවේ නම චේතිය ජාතකේ. මගේ ගුරු ස්වාමීන් වහන්සේ මට ගමින් ගමට කියාගෙන යන්න කිව්වේ මේ බණපදේ. ඒ වගේම මේ දේශනාව අහලා ඉවරුණාට පස්සේ ඔයාලට හිතෙයි, අනේ මේ ජාතක කතාව පරම්පරාවෙන් පරම්පරාවට කියාගෙන යන්න නැත්තම් ඒත් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ගොඩාක් ඉස්සර කාලේ, මේ පෘථුවිය හටගත්ත කාලේ, මිනිස්සයා බිහි වෙච්ච කාලේ ඉස්සල්ලාම සම්මත කරපු රජෙක් හිටියා. ඒ රජතුමාට කියන්නේ මහා සම්මත. ඒ මහවත් සම්මත රජතුමාගෙන් පස්සේ පරම්පරා 5-6කට විතර පස්සේ උපවර නැත්නම් ආවර කියලා රජ කෙනෙක් පහළ වුණා චේතිය කියන රටේ සොත්තිවති නගරේ. චේතිය රටේ පහළ වෙච්ච නිසා ඒ රජුරන්ට කිව්වා චේතිය රජුරෝ. එතකොට මේ මේ මේ මිනිස්යාගේ ආරම්භයේ මේ කල්පේ ආරම්භය ගැන මේ කියන්නේ. මේ කල්පේ ආරම්භයේදී ඔය කාලවකවාන වෙනුට ලෝකේ කවුරුවත් බොරුවක් කියලා තිබ්බේ නැහැ. කවුරුවක් බොරුවක් කියලා තිබ්බේ නැහැ. අපේ බොරුවක් කියපු නැති ලෝකයක් තිබ්බා කියනකොට හිතා ගන්න බෑ. බොරුවක් කියපු නැති ලෝකයක් ගැන හිතා ගන්න බෑ. ලෝකයක් ගැන පසක තැබේවා. බොරුවක් කියපු නැති කෙනෙක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ඒ කාලේ ඒ මිනිස්සු කොච්චර පින්වන්තයිද කියනවනම් ඒ රජ්ජුරුවන්ගේ හතර පැත්තේ දෙවිවරු හතර දෙනෙක් ඉන්නවා කඩු අරගෙන රජ්ජුරු ආරක්ෂා කිරීම පිණිස. ඒ රජ්ජුරු යන්නේ ආකාශයෙන්. රජ්ජුරුව කතා කරනකොට කටෙන් මහනෙල් මල් සුවඳෙනවා, ඇඟෙන් සඳුන් සුවඳෙනවා. ඔය 이르දි හතර රජ්ජුරුවන්ට තිබ්බා ඒ කාලේ. යන්නේ අහසෙන් දෙවිවරු හතර දෙනෙක් හතර පැත්තෙන් ආරක්ෂා කරනවා. කතා කරනකොට මහනෙල් මල් සුවඳෙනවා, ඇඟෙන් සඳුන් සුවඳෙනවා. ඊට පස්සේ මේ චේතිය රජ්ජුරුවන්ගේ කාලේ රජ්ජුරුවන්ට උපදෙස් දුන්නේ කපිල කියලා ඉරිසින් වහන්සේ නමක්, පුරෝහිතයා. වයසයි, මොකද තාත්තගේ කාලේ ඉඳලම එනවා. චේතිය රජ්ජුරුව ඉගෙන ගත්තේ කපිල ඍෂිතුමාගේ මල්ලිත් එක්ක. ඒ මල්ලිගේ නම කෝරක ලම්බ. ඉගෙන ගන්න කාලේ කිව්වා, මං රජ වුණාට පස්සේ උඹට මම පුරෝහිතකම දෙන්නම් කියලා කිව්වා. නමුත් චේතිය රජ්ජුරුව රජ වෙනකොට කපිල ඍෂිතුමා මේ පුරෝහිත තනතුරේම හිටියා. ඊට පස්සේ කපිල ඍෂිතුමාට හිතුණා, මේ රජ්ජුරුව තරුණයි, මම වයසයි, මෙයාට මාත් එක්ක කටයුතු කරගන්න බැරි වෙයි, මගේ පුතා හොඳයි කියලා පුතා පුරෝහිතකමට පත් කළා. මල්ලි නෙවෙයි පත් කළේ. ඊට පස්සේ ඔන්න දැන් රජ්ජුරුව කාලයක් ගියාට පස්සේ රජ්ජුරුව මේ ඇහුවා, මේ අර මේ කෝරක ලම්බගෙන්, ආ කෝරක ලම්බ මේ ඔයා දකින්න හිටියේ නෑනේ ගොඩක් කාලයක්, ඔයා නේද මගේ පුරෝහිත තනතුරේ දැන් ඉන්නේ? අනේ නෑ රජතුමනි, මගේ අයියා පුතාට පුරෝහිතකම දීලා මහාන වුණා. දැන් මේ වෙනකොට කපිල ඍෂිතුමා මහාන වෙලා උද්‍යානයේ 이르දි උපද්දාගෙන ඉන්න ඉරිසින් වහන්සේ නමක් විදියට. ඊට පස්සේ කිව්වා, එහෙම කොහොමද පුතාට දෙන්නේ? ඔයාටනේ දෙ මම දෙන්න කැමැතින් හිටි. කිව්වා, අනේ පුරෝහිතකම පරම්පරාවෙන් එන්නේ. තමන් පුරෝහිත වෙලා ඉද්දින් එයා තමයි අනිත් එක්කෙනා පත් කරන්නේ. බලන්නකො පුතානේ පත් කළේ, මම පත් කළේ නෑ කිව්වා. ඒක හරියන්නේ නෑ කිව්වා. මම කැමති ඔයාට කිව්වා. ඉතින් මොනවා කරන්නද කියලා කිව්වා. යානේ වැඩිමල් කෙනාටනේ තීරණ ගන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ කිව්වා, එහෙනම් මම ඔයා වැඩිමල්ලා කළා, එයා බාල කරන්නම් කිව්වා. රයිස්තුමනි කොහොමද කරන්නේ? මම මිනිස්සු මැද කියන්නම් කිව්වා ඔයා වැඩිමල්ලා කියලා. රජතුමට එහෙමනොත් බොරුවක් වෙනවන කිව්වා. මම කියන්නම් බංකිවෝ. ඊට පසකුව රජතුමනි ඕක කිව්වොත් කපිල ඉරිසිතුමා අහසෙන් ඇවිල්ල කියයි, ඔබගේ දෙවිවරු ඔබව දාලයයි, කටෙන් ගඳගහයි, පොලොව පලාගෙන යයි කියලා ඔයාව දැන් බය කරයි. ඔයාට ඕක කියාගන්න දෙන්නේ නැකෝ මිනිස්සු මැද. ඇයි? පුරෝහිත පරම්පරාවේ කතකතාවෙන් එනවා, යම් කිසි කෙනෙක් සත්‍ය නොවුන දෙයක් කිව්වොත් එයාට මිහිමන්ලි අඩිය තියන්න ඉන්න බෑ කියලා. ඒක අරය කිව්වා. මම බලාගන්නම්කෝ ඒවා. ඔන්න ඊට පස්සේ කතකතාවෙන් ගියා, මේ බාලයා අයියා කරනවලු, අයියා මල්ලි කරනවලු වචනයක් කියලා රජ්ජුරුවෝ. හත්තිලව්වේ ඒක කොහොමද වෙන්නේ වචනයකින්? යමල්ල මේක බලන්ද කියලා මිනිස්සු ලෝකෙ ඉස්සල්ලාම බොරුව බලන්ට සැදී පැහැදී ආවා. ඕක කියනකොට මටක් කතාව මතක් වුණා. මොකද්ද මටකත් මතක් වුණ කතාව? මට මේක කොච්චර සත්‍යයක්ද කියලා මට හිතනවා මට වෙච්ච වැඩකින්. අපේ පැත්තේ තියෙනවා පචකනුව කියලා එකක්. ඊට පස්සේ මට ඇහෙනවා පුංචි කාලේ අම්මලා කියනවා අහවල් පැත්තට යන බස් නවත්තන්නේ පචකනුව ළඟ කියලා. ඊට පස්සේ මේ ටවුන් එකේ ක්ලාස් යන ළමයි කියනවා පචකනුව ළඟ තමයි මේ ක්ලාස් තියෙන්නේ කියලා. ඉතින් නිතර ඇහිලා අර පචකනුව කියන එක ගැන ඇහිලා මට හිතුණා මේ පචකනුව වනාහි උස එකක්ද, පචකනුව පොඩි එකක්ද, මහත එකක්ද, එක්කෝ ඒ කනුව ළඟට ගියාට පස්සේ පච වැටෙනවද කියලා මට හරි ආසාවක් ඇති වුණා පචකනුව බලන්න. ඊට පස්සේ ඔන්න මමත් සාමාන්‍ය පෙළට ටියුෂන් යන කාලේ මම ඉතින් ටවුන් එකේ ගිහලා ටියුෂන් ගිහලා හිතේ හරියට තිබ්බා පචකනුව හොයන්න. ගියා, අනේ පචකනුවක් නැහැ, එතන තියෙන ඔරලෝසු කනුවක්. ඉතින් මං අම්මලාට ඇවිල්ලා කිව්වා, අම්මලා එතන නැහැනි පචකනුව, කොරලෝසු කනුවක්. ඊට පස්සේ අම්මලා කිව්වා, නෑ බං, ඔතන තමයි දේශපාලන රැසින් තියන්නේ, ඒ නිසා එතෙන්ද පචකනුව කියන්නේ කියලා. ඊට පස්සේ දැන් අර මොකද්ද කියලා බලන්න ආසාව තිබ්බනේ. ඒ වගේ මේ ලෝකේ යමක් කිව්වට පස්සේ අයියා මල්ලි වෙනවා නම්, මල්ලි අයියා වෙනවා නම් ඒ වචනේ මොකද්ද බං කියලා තමයි මේ මිනිස්සු බලන්න ආවේ. ඇයි කරපු දෙයක් කළේ, දැන් බොරුවෙන් කරන්නේ කරපු දෙයක් කළේ නැහැ කියනවා. එතකොට කරපු දෙයක් කළේ නැහැ වෙනවා නම් වචනේකින් මොකද්ද ඒ වචනේ කියලා බලන්නයි ආවේ. කිව්ව දෙයක් කිව්වේ නෑ වෙනවා බොරුවක් කියපු ගමන්, කියලා නෑ කියනවා. ඉතින් කිව්වපු දෙය කියපු කිව්වේ නෑ වෙනවා නම් කිව්වට පස්සේ මොකද්ද ඒ වචනේ කියලා බලන්න යාවේ මිනිස්සු. ඕන්න ලෝකේ ඉස්සලාම බොරුව කියනකොට ඒ බොරුව බලන්න ඒ සුත්තිවති නගරේ හිටපු සියලු දෙනා අට්ටාල පිට අට්ටාල ගහගෙන රජතුමාගේ රාජ මණ්ඩපේ ඒ අංගනේ වටා සැදී පැහැදී හිටියා. පැහැදිලි නේද? එතකොට පින්වතුනි දැන් බලන්න තවම බොරුව කිව්වේ නැහැ. නමුත් මෙහෙමයි කියන්නේ කියලා මන්ත්‍රණය කළේ නැද්ද? ඒ වගේ පින්වත්නි ප්ලෑන් කරපු පමණින් බොරුව වෙන්නේ නැහැ. ඒක ප්‍රකාශයටපත් කරන්න ඕන. බොරුව කියන්නේ වචනින් වෙන එකක්. ඒ නිසා තනියෙන් බොරුව ප්ලෑන් කරන්න පුළුවන්. නමුත් ඒක කිව්වේ නැත්නම් බොරුව වෙන්නේ නැහැ. හැබැයි ඒක කිව්වොත් බොරුව වෙනවා. ඊළඟ බලමු දැන් මොකක්ද ඊළඟට වෙන්නේ කියලා. ඊට පස්සේ ඔන්න මේක ආරංචි වෙලා අර පුරෝහිත පුත්‍ර තාත්තට ගිහිල්ලා කිව්වා, තාත්තේ මේ කපිල ඍෂිවහන්සේ මේ රජුරෝ මෙහෙම බොරුවක් කියන්න යනවා. අහෝ, ඒ ඕක කියන්න යන දවසට මට කියාපන් මං එන්නම් කියලා. ඔන්න හත්වෙනි දවසේ පණිවිඩය ඇවිල්ලා රජතුමා රාජ ඉරිදීෙන් දෙවිවරු හතර දෙනා පිරිවරාගෙන ආකාශයෙන් ආවා. මේවා පින්වත්නි ඇත්තටම වෙච්ච දේවල්. අද කාලේ බටහිර ලෝකේට මේවා හිතා ගන්නවත් බෑ. සිංහලකම ඇඟේ තියෙන ශාස්ත්‍රඥ වහන්සේගේ වචනේ විශ්වාස කරන්න අවස්ථාවක් ලැබිච්ච වෙලාවේ මේ කතා අහන්න. තව අවුරුදු 20ක් 30ක් ගියාට පස්සේ මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. මේවා විශ්වාස කරන්නේ නැහැ. පුළුවන් කෙනෙක් බේරෙන්න මේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය අහලා. ඊට පස්සේ රජතුමා ආකාශෙන් ආවා, කපිල ඉරිසිතුමත් ආකාශෙන් ආවා. ඇවිල්ලා අර මිනිස්සු දැන් ඔක්කොම සැදී පැහැදී ඉන්නවා. කපිල ඉරිසිතුමා කිව්වා, හැබෑද මහරජතුමනි මේ බොරුවක් කියන්ට යනවා කියන්නේ. ඊට පස්සෙ කිව්වා එහෙම ඉරිසින් වහන්ස මම දැම් බොරුවක් කියන්න දැම් බලන්න ඒ වෙලාවෙවත් කියවෙන්න නෑ දැම්මයාගේ. ඇයි ඒ කාලෙ බොරුව නෑන කෙලි කෙලීම කිව්ව මන් දැම් මේ හෙම එකක් කියන්න තමයි යන්නේ කියලා. ඊට පස්සෙ කිව්වා රජතුමනි සතරාපායට වැටෙන මේ බොහෝ දුක්විපාක ඇති කරන බොරුව නම් කියන්ට එපා කිව්ව. ඒක හොඳ නෑකව ඔබ ඉස්සල්ලාම ධර්මය නසනවා කිව්ව. මේ ලෝකෙ කවදාවත් දැම් බොරුව කියවිලා නෑ කිව්ව. ඔබ බොරුවක් කියපු ගමන් ධර්මය නසනවා කිව්ව. ධර්මය නසලා තමාගේ ගුණත් නසාගන්ඩ යන්නේ රජතුමනි කියන්න නම් එපාකව මුසාවන්. ඊට පස්සේ කිව්වා මේ බොරුවක් නැති නිසා තමයි කිව්වා මේ ලෝකෙ වැඩිහිටියන්ට සැලකීම තියෙන්නේ. ඇයි ඒක හොඳටම තේරෙනවා. ඔන්න ළමයින්ට තමන්ගේ නෑදෑ පරපර කියලා දෙන්නේ නැණි දෙමව්පියෝ. ආයි ආයි අපේ නෑදෑ නෙවෙයි කියනවා. පචයක් කිව්වේ මේ පරම්පරාවේ අය. ඊට පස්සේ අර අයගෙන් සැලකුම් ලබන්නේ නැහැ ඥාතින්. එහෙම ඔය විදිහට පච නිසාම නෑදෑයෝ නැතුව කොළඹ පැත්තට වෙලා එක ගෙදරකට වෙලා ඉන්න අම්මයි තාත්තයි දරුවෝ ටිකයි විතරක් ඉන්න පවුල් කීයක් ඉන්නවද? තනි වුණේ පචය නිසා. දුවේ ගමේ අපේ නෑදෑයෝ ඉන්නවා, ආහවල් තැන්වල නෑදෑයෝ ඉන්නවා කියලා ඇත්ත කතාව හරි කිව්වනම් නිවාඩුවකට ගම පැත්තේවත් ඇවිදලා ඉන්න තිබ්බා. ඒ අයට දැන් නුවරඑළිය පිහිට විතරයි. ඊට පස්සේ කිව්වා වැඩිහිටියන්ට සැලකීමක් නැති වෙනවා කිව්වා මේ බොරුව නිසා. ඒ නිසා බොරු කියන එක නම් හොඳ දෙයක් නෙවෙයි. ධර්මයේ වනසන් දෙපා, තමන් වෙනසෙන් දෙපා. සත්‍යය පෙනිපෙනි යම්කිසි කෙනෙක් බොරුව කිව්ව රජතුමනි දෙවිවරු අතහැරලා යයි කිව්වා. ඊට පස්සේ ඔබට ආකාශයේ ඉන්න බැරි වෙයි කිව්වා. මුඛයෙන් දුගඳමයි කිව්වා. එතකොට අර මල්ලි කලින් කියලා තිබ්බේ ඔවා කියලා බය කරයි කියලා. රජුරෝ බය වුණ නැහැ ඒකට. බලන්න අසත්පුරුෂයෝ නිසා. ඔබගේ ජීවිතේ යම් දෙයක් වැරදිලා තියෙනවා නම් හොඳටම බලන්න. ඒක වැරදුනේම තවත් කෙනෙක් දැම්ම හිතට. මේක කරපන් කියලා. එක්ක ඇහුණා අසත්පුරුෂයෝ කතා කර කර ඉන්න එකක් ඇහුණා. ජීවිතේ යම් දෙයක් වැරදිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම තවත් එකෙක් නිසා. කවුරු හරි දැම්ම එක හිතට. මගේ ජීවිතේ ආපසට බලනකොට අපිටත් වැරදිච්ච තැනක් තියෙනවා නක්. කවුරු හරි කියපු දෙයක් ඇහිලා එක්කෝ තවක් කෙනෙක් කියපු දෙයක් අනිවාර්යයෙන් තවක් කෙනෙක්ගේ බලපෑම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මොකද වුනේ මේ රජ්ජුරුවෝ දැන් කාලක මේ අර කෝරක ලම්බ රජතුමාට කිව්වා දැන් මං කලින් කිව්වේ ඕන රජ්ජුරුවෝ බය නෑ. රජ්ජුරුවෝ කිව්වා මම දැන් කියන්න යන්නේ මේ සභාවේ ප්‍රකාශයක් කරන්න යන්නේ ඒ තමයි කපිල ඉරිසිතුමනි ඔබතුමා බාලයි මේ කෝරක ලම්බ වැඩිමහල්. අයියට මල්ලි කිව්වා මල්ලිට අයියා කිව්වා ලෝකෙ ඉස්සල්ලාම කියපු බොරුව ඕක කියපු ගමම්ම දෙවරු කල්පනා කරා මේ වාගේ පච හදන එකෙක් එක්ක ඇයි අපි ඉන්නේ කියලා දෙවරු හතර දෙන අතර දාමන. රජ්ජුරු ආකාශයෙන් බිමට ආවා. කටින් බිත්තරයක් කුණු වුණා වගේ කටින් ගඳ ගහන්න පටන් ගත්තා. අයියට මල්ලි කියපු එකට මල්ලිට අයියා කියපු බොරුවට ඔහොම වුණා නම් අද කාලේ කියන පච මේ වගේ වද කියන්නේ අද බුදුන් උපන්නේ මෙහි කියනවා. ඒක සුළු පට පචයක්ද? ලේසි නෑ, ලේසි නෑ. මතක තියාගන්න සුවඳවත්ව ඉන්න කෙනෙකුට හොඳට නාලා කියලා සුවඳවත්ව පිරිසිදු ඉන්න කෙනාට චූටි ගඳක් වැටුණත් එයාට ඒක දැනෙනවා. ගන්ධසාරින මිනිහට කොච්චර ගඳ ඇඟට වැටුණත් දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි පව්කාර ලෝකෙක අපි ඉපදුනාට පස්සේ හැම තැනම පච ඇහෙද්දී පචේ තියෙන භයානකම දැනෙන්නේ. බොරුවේ ලෝකෙ නැති කාලෙක පළවෙනි බොරුව කියපු ගමන් දෙවිවරු යවත් ඇරියම්. කටින් ගඳ ගහන්න පටන් ගත්තා. ආකාශයෙන් බිමට පාත් වුණා. කුමක්ද බොරුව? අයියට මල්ලි කිව්වා, මල්ලිට අයියා කිව්වා. ඊට පස්සේ මොකද වුනේ? කපිල ඍෂිතුමා කිව්වා, රජතුමනි ඉක්මනට වැරද්ද හදාගන්න කිව්වා. ආපහු තමන් හිටපු මට්ටමට එයි කිව්වා. ඒ ගුණධර්ම වලට ඉක්මනට වැරද්ද හදාගන්න කිව්වා. ඊට පස්සේ කිව්වා රජතුමා, මේ කපිල ඍෂිතුමා කිව්වා, ඔබට පොළොවේ දැන් හිටගෙන ඉන්න බැරි වෙයි. පොළොවේවත් හිටගෙන ඉන්න බැරි වෙයි. ඔය වචන ඉක්මනට ඉල්ලාස් කරගන්න කිව්වා. ඊට පස්සේ කිව්වා බලන්න කිව්වා ඇස් පනා පිට ඔබට වෙච්ච දේ බොරුව කියලා දෙවිවරු අත්හැරියා කිව්වා. ඇඟින් ගඳ ගහන්න පටන් ගත්තා කිව්වා. අහසින් බිමට ආවා කියලා කිව්වා. එතකොට පින්වත්නි, බොරුව කියපු ගමන් දෙවිවරු අත්හරිනවා. ලෝකයේ සත්‍ය ධර්මය තමයි බොරු කියන කෙනාට දෙවිවරු කැමති නැහැ. දැන් ඔයාලා කියන්න, දේවාලයකට ගියොත් එහෙම වැඩිපුරම කියන්නේ බොරුද ඇත්තද? ඈ, බොරු. නමුත් ඉන්නවනේ දෙවියෝ. එහෙනම් එතන සැබෑ දෙවියෝ නැත. දේවාලයකට නොගිහින් පහනක් නොතියා පඳුරක් ගෙට ගහන්න නැතුව, පොල් ගෙඩියක් අතර ගන්න නැතුව දෙවි කෙනෙක් ළඟට ගෙන ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඇත්ත. සත්‍ය කතා කිරීම. ඔබට අසාධාරණයක් නම් වෙලා තියෙන්නේ, ඒවට පලිගහන්ට යන්න, දේවාලයකට යන්න ඕනේ. සත්‍ය ගැන හිතන්න. මම බොරුවක් කළේ නෑ කිය. ඒක දේවාල 1000ක පඳුරු 1000ක් ගැට ගන්නවට වැඩිය මේන්න මෙතන ගැට ගන්න පඳුර වටින සත්‍ය. ලෝකයක් ඔබට බොරුවෙන් චෝදනා කරද්දී තමන් සත්‍යයේ ඉන්න එක ශ්‍රේෂ්ඨම දෙයක්. ඔහු ළඟ දිවිවරු හැමදාම ඉන්නවා. පච කියන අය ගාව නම් දේව රූප වටේ තියාගෙන තමන් බබලා පහන් ලක්ෂයක් මැද හිටියත් ඒකට දිවිවරු කැමති නැහැ. පච කියන නිසා. යම් තැනක බොරුවද, එතන දිවිවරු නැත. ඊට පස්සේ කියනවා චෛත්‍ය රජතුමනි බොරු කියන්න එපා කියලා කියනවා. ඊට පස්සේ මොකද කිව්වේ? මේ කෝරක ලම්බ කිව්වා, රජතුමනි අහුවෙන්න එපා. දෙකනේ අසත්පුරුෂයා. රජතුමනි අහුවෙන්න එපා කිව්වා. මේ පින්වතුනි, මේ පුදුම ලෝකයක් මේක. දෙහිණි අර මේ කපිල ඉරිසුම ආකාශයේ ඉඳලා මේ ධර්මයේ කියනවනේ. ඒක ඇහුවේ නැහැ. අර බිම ඉන්න අසත්පුරුෂයා කියපු ගැහුවා. මොනෝහ කරන්නද? ඊට පස්සේ දෙවෙනි වතාවටත් කිව්වා, කපිල පුරෝහිතය ඔබ බාලයි, කෝරක ලම්බ වැඩිමහල්. අයියට මල්ලි කිව්වා, මල්ලිට අයියා කිව්වා. ඔන්න ලෝකෙ කිව්ව පළවෙනි බොරුව. ඊට පස්සේ කපිල ඍෂිතුමා කියනවා, රජතුමනි ඉක්මනට හදාගන්න යම් රටක පාලකේ කවුරුත් දන්නා අසත්‍ය ඇසූ විට ඔහු බොරුවකින් පිළිතුරු දෙනවා, ඒ රටට වහින්නේ කලට සුදුසු කල වැස්සෙන්නේ කියන බොරු කිව්ව සුදුසු කල වැස්ස නැත. මම විස්තර කරන්න ඕනේ නැණි. මෙහෙම දෙයක් කියන්න. පෞකාර හිස් පුරුෂයෙක් කියන බොරුව පාවිල යන වලාකුලට දැනෙනවා නම් සත්‍ය හිතේ තියෙන කෙනෙක් කියන වචනේ තුන් ලෝකෙටම දැනෙනවා. ඒක මතක තියාගන්න. එහෙම බොරු කියන උන් නිසා වහින්නේ නැහැ කියනවා. කලට වහින්නේ නැහැ කියනවා. ඒ නිසා සත්‍ය කතා කරන කෙනාගේ වචනේ තුන් ලෝකෙටම එනවා. ඒ නිසා පිරිතක් කිව්වොත්, ඉතිපිසෝ ගාථාව කිව්වොත්, කරණීය මෙත්ත සූත්‍රය කිව්වොත්, රතන සූත්‍රය කිව්වොත්, ඒවා බුද්ධ වචන දස දහසක් ලෝක ධාතුවට දැනෙනවා. ඇයි ඔබගේ ජීවිතයේ තියෙන දුක්කං කටලු ඔබගේ ජීවිතයට පීඩාවල් එද්දී ඔබගේ ජීවිතය සනසාගන්න කැමැත්තෙන් එද්දී බුදු කෙනෙක්ගේ වචන කිය කියා ඔබගේ අදහස මේ විශ්වයට මුදහරෙන්න සත්‍යයත් එක්ක හැවේ සත්‍යයත් එක්ක මා එසේ කිව්වේ මන්ද බොරු කියන මනුස්සයන්ගේ කටින් පිටවෙන බොරුව නිසා අහසේ වලාකුළු එකතු වෙලා වහින එක නතර වෙනවා ඒකයි එහෙනම් සත්‍ය මන වචන කතා කරන සත්‍ය පුරුදු කරගත්ත කෙනෙක්ගේ වචනේ කොච්චර පවර්ද අද ඉඳලා මේ මේ මේ සත්‍ය වචනකින් ජීවිතයට එකතු කරගත්තොත් වැටෙන්න වැටෙන්න නැගී හිට හිට සත්‍ය වචනයම පුරුදු වුණොත් කොච්චර වාසනාවක්ද මේ බණටි ගහන්නේ අවුරුදු 50ක් කෙනෙක් නම් අවුරුදු 50ක් යට වැරදිලා 50 ඉදින් හදාගන්න හැබැයි හදාගත්ත කෙනෙක් විදිහට මැරෙන්නේ 30 කෙනෙක් අහනවා නම් දැන් මේ දුව 23 ඉදින් අහන්නේ එතකොට අවුරුදු 50ක් ගිය කෙනෙක් අහනකොට ඒ වෙනකල් යම් වැරදි වෙනවා නම් මෙයාට 23න් පස්සේ ඒක වෙන්නේ නැහැ ධර්මය අහපු නිසා අහෝ මේ ධර්මය අපිට කලින් ඇහුණා නම් අපිට පුංචි කාලේ ඇහුණා නම් ඒකයි අපි අතින් ගොඩාක් පව් අපේ ජීවිතෙන් දුර වෙනවා මේ ධර්මය අපිට පුංචි කාලේ ඇහුණා නම් හැබැයි දුක් වෙන්න දෙයක් නැහැ මැරෙන්න කලින් හරි ඇහිච්ච එක වටිනවා ඊට පස්සේ මේ විතරක් නෙමෙයි මේ පටන් ගත්තා විතරයි මේ විස්තර කියන්න කියනවා කපිල ඍෂිතුමා එනිසා රජතුමනි බොරු කියන්න එපා ඊට පස්සේ රජ්ජුරුව එක අහන්නේ රජ්ජුරුව ඊළඟ වතාවේ කියනවා දැන් මේක කියපු ගමන් පොළොවේ ගිලුණා කකුල් දෙක පොළොවේ ගිලුණා හේම පොළොවේ ඇතුළට ගියා බොරුවක් කියපු ගමන් කෙන්ඩා ළඟට ගිලුණා රජතුමාට කියනවා රජතුමනි ඔය බලන්න කිව්වා ඔය වැරද්ද හදාගත්තොත් නැගී හිටින්න පුළුවන් කිව්වා රජ්ජුරුව කිව්වා දැන් ඔබ මල්ලි මෙයා අයියා කියපු ගමන් ආයෙත් මෙයාගේ කකුල් දෙක මේ වෙනකොට කෙන්ඩා ළඟට ගියා ඊට පස්සේ කියනවා චේතිය රජතුමනි සත්‍ය පවසාසෙන්නේ සත්‍ය කියන්නේ නැතුව මේ මුසාව කිව්වොත් තව තව පොළොවට යයි කියලා කිව්වා ඊට පස්සේ මෙයා ඒකවත් අහන්න නැතුන් කිව්වා ඊට පස්සේ කියනවා මේ මේ මේ කාරණාව කියනකොට ඔබ අයියා නෙවෙයි මල්ලි මේ කෝරක ලම්බ තමයි අයියා කෙනෙකුට ධන හිස දක්වා ගිලා බැස්සා රජ මේ කපිල ඍෂිතුමා මේ බොරුවේ විපාක කියනවා යමෙක් දන්නා ඇත්ත ගැන ඇසු විට තවත් කෙනෙක් බොරුව කියනවනම් සර්පේකුගේ දිවක් ලෙසින් ඔහුගේ දිව දෙකට බෙදී යනවා කියලා කියනවා චේතිය රජතුමනි ඇත්ත කියන්න කිව්වා ආයේ නැගී හිටින්න පුළුවන් කිව්වා මතක තියාගන්න මේ ලෝකේ යම්කිසි සතෙක්ගේ දිව දෙකක් තියෙනවා නම් ඒකේ අනිවාර්යෙන් යාට දිව දෙකක් අදලා දුන්නේ කොමක්ද සසරේ බොරු කියපු කර්මයක් යම් දවසක මේ ජීවිතේ අපි බොරු කියලා තියෙනවා නම් දිව දෙකේ සතෙක් වෙන්න කර්ම අපි තුල ඇත දිව දෙකේ සත්තු කවරවද සර්පයෝ තලගොයි කබරගොයි එක බොරුවකින් තලගොයෙක් වෙනවා. ඇයි දිව දෙකක් තියෙන සතෙක් වෙනවා. මේ ජීවිතේ අපි අතින් බොරු කියවිලා තියෙනවා නම් තලගොයෙක් වෙන්න කර්ම තියෙනවා. සර්පෙක් වෙන්න කර්ම තියෙනවා අපි තුල. ඇයි බොරුවෙන් එහෙම උපද්දවනවා? මේක හරි භයානකයි. ඒ නිසා මුසා කියන්න එපා කිව්වා. ඉක්මනට හදාගන්න කිව්වා. ඊට පස්සේ රජ්ජුරුව ඒත් ඇහුවේ නැහැ. රජ්ජුරුව කියනවා නෑ නෑ නෑ ඔබ අයියා නෙවෙයි මල්ලි මේ කෝරක ලම්බ තමයි අයියා මේ බලන්න මේ ලෝකේ සිද්ධ වෙච්ච දේවල් කපිල ඍෂිතුමා කියනවා රජතුමනි නැවත නැවතත් මා කියන්නේ ඔය විදිහට භයානක විපාක තියෙන බොරුව කියන්න එපා කියනවා රජතුමනි බොරුව කිව්වොත් එහෙම මාළුවාට දිව පිහිටා නැති විලසේ ඔහුටත් තම දිව නැතිවන්නේ දිවක් නැතුව උපදිනවා කියලා. මාළුවෙකුට වගේ. ඔයාලා දැකලා ඇතිනේ මාළුව ඔය මේ දැල්වලට ඊළඟට මාල් සමහර මුහුදු ගමන් වලදී මාළු දැල්වලින් නැතුව මේ අතින් දාන්නේ. බෝට්ටුව යන්න බෑ, නෙව යන්න බෑ, ඒ තරම් මාළු. යම් තාක් මාළුන්ගේ ජීවිත තියෙනවද, ඒ මත්ස්‍යයන් කළා ඒ ජීවිත උපද්දුවේ කුමන කර්මයක් මුල් කරගෙනද? බොරුවක් කියප එක. කෝ සර්පයෝ ඇවිල්ලා මේ දිව දෙක එළියට දානවා. ඊළඟට මාළු පේනවා. කෝ අම්මලා කියන්නේ නැහනේ, පුතේ යන්න බලාපන් බොරු කීමේ විපාක. පුතේ යන්න බලාපන් බොරු කීමේ විපාක කියලා. සර්පයෝ තලගුයි කබරගුයි දැක්කට පස්සේ කියනවද, පොඩියුන්ගේ ඔළුවට ඒව දාන්නේ. පොඩියුන්ගේ ඔළුවට දාන්නේ ඔබ දොස්තර කෙනෙක් වෙනින්, ඔබ ඉංජිනේරු කෙනෙක් වෙනින්, උඹ උඹ පිටරට යා පලයන්. ඔයා මට තේරෙන්නේ ඒවා ඔයාලා කොහොම කියනවද කියලා. පොඩි අයගේ ඔළුවට කට්ටි ඒ වගේව දාන්නේ. දාන්නේ පාපේ විපාක මේකයි. එහෙම දාන්නේ. පින්වන්ත දෙමව්පිය ඉන්නවා නම්, දරුවෝ මේ වගේ ගලව ගන්න කැමති නම්, යම් දිවකින් නම් බොරු කිව්වේ ඒ කර්මයක් හැදෙනවා ඒ දිව නැතුව උපදින්න. එතකොට දැන් මේත දැන් මේ බණ ටික අහන්න කලින් බොරුවක් කියවිලා තියෙනවා නම් මේ ජීවිතේ මේ කර්මයේ ඔහු තුල ඇත. ගති නිමිත්ත, කම්ම නිමිත්ත, කම්ම නිමිත්තක් විදිහට මරණාසන්නයේ කර්මයේ මරණාසන්නේ උපතක් කරා කර්මයේ හැදෙද්දී එයාට ඉදිරිපත් වුණොත් එම බොරු කියපු එකක් එක්ක දිව දෙකක් තියෙන සතේ නැත්තම් දිව නැති සතේ මේ බොරුවක් නිසා. ඒ බොරු කොහොමද? මේ දැන් මෙතන කියන්නේ අයියට මල්ලි කිව්වා, මල්ලිට අයියා කිව්වා. අද කොහොමද ළමයි මේ ෆෝන් එක උඩට යනවා, පල්ලෙහාට යනවා, Facebook එකේ ඉන්නේ. අම්මලා එනකොට ඉක්මනට වහලා මොකද කරන්නේ? පාඩම් කරනවා අම්මේ. පච්ච ටියුෂන් ක්ලාස්. ඇයි ළමයි ගොඩනේ තරංගෙට දාන්නේ තල්ලු කර කර? ළමයි දහස් ගාණක් ටියුෂන් ක්ලාස් එකේ. සර් ඉන්නේ අරේ පිටිපස්සේ මේ බංකුවට එනවා. ආරම්භයේදී ඉන්නවා, පොට්ටික තියෙනවා, පයින්නවා, අවසානෙට එනවා ළමයි. බොරු ජීවිතෙත් විනාශ කරගෙන. පච ඉස්කෝලේ කාලේ ඉඳලම පච. මම මැරුණාට පස්සේ කොහේ යයිද? ඊට පස්සේ කියනවා, ඔන්න දැන් ඔන්න කකුල ගිලුණා මෙයාගේ මේ බොරුව කියනකොට ආපහු. ඊට පස්සේ නාභිය දක්වා, පෙකණිය දක්වා ගිලුණා. ඊට පස්සේ කියන රජතුමනි බොරුව කියන්න එපා, බොරු කිව්වොත් විපාක දරනුයි කියනවා. යම්කිසි කෙනෙක් බොරු කියනවා නම් ඒක විපාක තමයි කිව්වා. ඔහු නිසා උපදින්නේ ගැහැණු ළමයි. බොරු කීමේ විපාක තමයි. ඒ කර්ම ගෙවලා මනුස්ස ලෝකෙට එනවනේ, එයාට උපදින්නේ ගැහැණු ළමයි. ඒ පවුලට උදාහරණයක් ගත්තොත්, යම් පවුලක ගෑන් ළමෙක් ඉපදිලා ඉන්නවා නම් සසරේ අම්මයි තාත්තයි බොරුවක් කියපේ කියපා කියලා. ඒකයි සමහර පවුල්වල ගොඩක්ම ගෑන් ළමයිනේ. මම ඒකයි මේ කිව්වේ මේවා සැරයි කියලා. කරන්න හැබැයි මේක මතක තියාගන්න, සසරේ කරපු එකක්. මේ ජීවිතේවත් හදාගනින්න කියලා මේ කියන්නේ. ඒ නිසා යම් පවුලක දුවෙක් ඉන්නවා නම් ඒ අම්මා තාත්තා වහ වහ සත්‍යෙම පිටිය යුතුයි. ඊළඟ ජීවිතේටත් නැතන් දුවෙක්. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි. පිරිමි දරුවෝ නැත ඔහු නිසා උපදින්නේ, පිරිමි ළමයි උපදින්නේ කියලා. ඒ කර්මයේ මුදල. සමහර අය විවාහපත් වෙලා දරුවෝ කැමැත්තෙන් බෝධීන් වහන්සේලාගේ සෑරජන් වහන්සේලා ළඟ වත් පිළිවෙත් කරනවානේ බාහාර වෙලා. අනිවාර්යෙන් එයාලා වෘතයක් සමාදන් වෙනවා, යම්කිසි සීලයක්. ඒ සීලේ තමයි සත්‍ය කතා කරන්නේ. අනිවාර්යෙන් සැලකිල්ල වැඩිපුර දක්වන්න ඕන. ඒකට යම්කිසි කෙනෙක් සිල්වත් දරුවෙක් පතන්නේ සත්‍යෙ පිහිටලා නම් අනිවාර්යෙන් පුතෙක් උපදින්න. බොරුවත් එක්ක උපදින්නේ නැහැ කියලා. යම් පවුලක පුතෙක් ඉපදිලා ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ අම්මයි තාත්තයි සසරේ ඇත්ත කතා කරපු කර්මයක් මුල් වෙලා. දැන් බලන්න දරුවෙක් උපදින්න කර්ම සංසාරේව එකතු වෙන හැටි ඊට පස්සේ කියනවා ඒ නිසා චේති රජතුමනි මේ බොරු නම් කියන්න එපා කියලා කිව්වා. ඊට පස්සේ මෙයා ආයේ තර්කම කිව්වා, ඔබ අයියා නෙවෙයි මල්ලි, මේ කෝරක ලම්බ තමයි අයියා කියලා. ඒ කියපු ගමන් පපුව දක්වා පොළොවේ ගිලුණා. ඊට පස්සේ කපිල බ්‍රාහ්මණය ආයෙත් කියා හිටිනවා, මහරජතුමනි රජතුමනි අසන්ට දන්නා වූ ඇත්ත කියා හිටින්ද, ආයෙත්ින් සංවරයට පත් වෙන්න. බොරු කිව්වොත් එහෙම යම්කිසි කෙනෙක් තමන්ට දරු සම්පත් හට ගන්නේම නැහැ කියන. දරුවෝ නැති වෙන්න එක්තරා කර්මයක් තමයි සසරේ බොරු කියන. දැන් අපි අතින් කාගේ අතින් හරි බොරුවක් කියවලා තියෙනවා නම් සංසාරේ ඒක මුල් වෙලා දරුවෝ නැති ජීවිතයක් එනවා. මේ වරදින් වැළකුණ නැත්තම් අතිශයින් භයානකයි. අහෝ මේවා කවුද කතා කරන්නේ? බටහිර ලෝකෙට මේවා අහන්නවත් තියෙනවද? බටහිර පසක තැබේවා සිංහල බෞද්ධයිටවත් මේවා අහන්න තියෙනවද? ඔක්කොම විහිළු කතානේ අහන්නේ. මොනවා හරි හිනාවෙන් ඩහකහක ගන්න පුළුවන් නම් ඕන එකක් අහනවා. ටීවී වනායි තනිකර පචනේ, උදේ ඉඳලා හැන්දෑවකල් දාගෙන ඉන්නේ ඒවනේ. ඔය ටීවී වල ඉන්න නළු නිළිය සැබෑවට දකින්නකෝ. අප්පෝ රූපේපා බොරුවනේ. යම් කෙනෙක් බොරුව කියලා තියෙනවද, සස ඒ කර්මයේ මුල් වෙලා සසරේ එයාව දරුවන් නැති කෙනෙක් කරනවා. හැබැයි වෙන පිනක් මුල් වෙලා මෙයාට දරුවෝ ලැබුණොත් මොකද වෙන්නේ? ඉන්න දරුවෝ පවා තමන්ව දාලා යනවා, දරුවෝ යව දාලා යනවා. ගොඩාක් පවුල්වල බලන්න අම්මලා තාත්තලා අසරණ වැඩි හිටියෝ, අසරණලා මහලු මඩන් වැඩි හිටි නිවාස බිහි වුණේ බොරුව නැමැති විපාකය නිසා, බොරුවේ විපාක නිසා දරුවෝ දාලා යනවා. අපි ඇත්තටම බොහෝ අය ඉතින් සමාජයේ තියෙන මාන්නෙත් එක කියයි, අපේ දුව එංගලන්තේ පුතා එහෙ කියලා. අම්මයි උනාට තනි වෙලා නෙමෙයි බොරු විපාක කරන්න දෙයක් නැහැ. මේ සත්‍ය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ගැන විශ්වාස තියෙනවා නම්, ශ්‍රද්ධාව තියෙනවා නම් අද අදිෂ්ඨානයක් ඇති කරගන්න බොරු කියන්නේ. පුරුද්දට වගේ මේක මැෂින් එකට වගේ පුරුද්දෙලා බොරු වෙනවා. ඇයි ආයතනයක ගත්තා බොරුව කියන විදිහට හැදිලා තියෙන්නේ? ආයතනවල ගත්තත් හැම තැනම බොරුව කියන විදිහට. බොස් දන්නවා මේක බොරුව කියලා. බොස්මයි යොමු කරන්නේ බොරුවට. ඔබ කලින් අසන් කරපන්. ඔන්න අසන් දාලා ඵලයන් බං කියනවා. හැබැයි මේ දැන් මෙතන අයියා මල්ලි කියලා, මල්ලි අයියා කියලා ඔක්කොම දන්නවද නැද්ද? නමුත් ප්‍රකාශය කරපු ගමන් බොරු වුණා නේක. දෙනවනේ මෙන්න විපාක. ඊට පස්සේ කිව්වා, ආයෙත් කිව්වා, නෑ මේ මොනවා වුණත් උඹයි මේ මල්ලි, ඊට පස්සේ මෙයා අයියා කියලා. ඊට පස්සේ මේක කිව්ව ගමන් පොළොව විවර වුණා. සර්පෙක් ඇවිල්ලා ඇඟ විලා ගන්නවා වගේ ගින්දර නිරෙන් ඇවිල්ලා විලාගෙන පොළොව ඇතුට පොළොව පලාගෙන ගියා. ලෝක ඉස්සල්ලාම බොරුව කියපෙක් කියන පොළොව පැටලා ගියා. එතනින් පස්සේ බොරුව ආවා ලෝකෙට. හැම තැනම බොරුව නිසා අද පොළොව පැලෙන්නේ. පොළොව පැලනොත් එහෙම මහ මිහිපිට ඉන්න එකෙක් නැහැ. ඒ නිසා කරන්න දෙයක් නැහැ. මේක අතිශයින් භයානකයි. ඒ නිසා කලින් අහස්යෙන් ගිය මේ චේති රජතුමා, දෙවරු හතරකුණේ අරගෙන හිටපු චේති රජතුමා, මුඛයෙන් සුවඳ හමපු චේති රජතුමා, දැන් යම්කිසි කෙනෙක්ගේ මුඛයේ දුර්ගන්ධ නම් අනිවාර්යෙන් සසරි බොරුවක් කියපේ විපාක. තමන්ගේ මුඛේ නිතර නිතර මැද මැද පිරිසුදු කරගන්න ඕන තත්ත්වයක් තියෙනවා නම් ඔහු වහ වහ සත්‍යයේ පිහිටන්න ඕන. සත්‍යයේ පිහිටන්න ඕන, සසරට ගෙනියන්න එපා. ඊට පස්සේ ජීවිත සම්පූර්ණයෙන් අවුල්, මුඛයේ දුගඳ මේ බිරිඳක් ඇති ස්වාමියා බොහෝ දුක් විඳිනවා. මුඛයේ දුගඳ ස්වාමියෙක් ඇති බිරිඳ බොහෝ දුක් විඳිනවා. මුඛයේ දුගඳ දෙමව්පියන් ඇති දරුවෝ බොහෝ දුක් විඳිනවා. ඒ දුක උපද්දවන්නේ බොරුව නැමැති පාපේ. සමහර විට එක පාපයක් මුල් වෙලා ජීවිත 5000 6000 එක දිගට ඒකම යනවා. හැබැයි පින්වත්නි, අවුරුදු 30ක් 40ක් පව කරපු කෙනෙක් මැරෙන්නේ වැරද්දක් හදාගෙන නම් අර අවුරුදු 30ක් කරපු පාපයට වැඩිය ඒ වැරද්ද හදා ගැනීම තමයි ඉස්සරහට එන්නේ. මඩ ගොඩක පිපිච්ච නෙළුමක් උඩට මතුවනවා වගේ. ඒතර මඩ නිමේ වැදගත් වෙන්නේ පිපිච්ච නෙළුම. ඒක තමයි සත්පුරුෂයෝ නෙලා ගන්න. ඒකයි. දැන් මේකේ තියෙන වටිනාකම තමයි අපේ භාග්‍යතුන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ විවරණ ගත්ත දවසේ ඉඳලා පිරිනිවන් පාන මොහොත දක්වාම එකම බොරුවක්වත් කියලා නැහැ. අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට සරණ යන්න ලැබුණ කොච්චර වාසනාවන්ත. ඊට පස්සේ ඒ නිසා කියනවා නුවණැත්තෝ ඡන්ද ද්වේෂ බය මෝහ කියන සතර අගතියෙන් යන්නේ නැතුව මේ සතර අගතියටපත් වෙලා එක කැමැත්තට බයට තරහට මුලාවටපත් වෙලානේ බොරු කියන්නේ. එහෙම කියන්න එපා කියලා කියනවා. මොකද හේතුව මොනවාරි නැති වෙයි කියලානේ බොරු කියන්නේ. හිතවක්කම නැති වෙයි, රහසාව නැති වෙයි, පාඩි නැති වෙයි, ඊළඟට මොනවාරි නැති වෙයි කියන්නේ ආදරේ නැති වෙයි, නැති වෙයි කියලා බොරු කියලා අවසානේ නැති වෙනවා දිවත්. දිව නැති වෙනවා, දරුවෝ නැති වෙනවා, දාල යනවා, තනි වෙනවා, කට ගඳ ගන්නවා, තමන් කියන දේ අනිත් අය විශ්වාස කරන්නේ නැතුව යනවා, කොච්චර සුගතිය අහිමි වෙනවා, එක බොරුවක් කියලා අහිමි වෙන දේවල්. ඊට වැඩි හොඳයි ඇත්ත කියලා පැත්තකට වෙලා ඉන්න එක. එක බොරුවක් කිව්වට පස්සේ ඒක වහන්න තව බොරු 1000ක් කියනවා. ඇත්තටම බොරුවක් කියලා වහන් හංගන කෙනාට වැඩිය ඇත්තටම වැරද්දක් කළා කිව්වොත් එයාට ආදරේ උපදිනව වැඩි. මෙයා කිව්වනේ මේක කියලා. ඇත්ත කතා කරන කෙනාට කවදා හරි ආදරේ හම්බ වෙනවා. සමහර ගෙවල් වල ස්වාමියා සැක කරනවා බිරිඳ. බොරුවනේ. බිරිඳ සැක කරනවා. ඊට පස්සේ තමන් අවංකව නම් අවංකව සත්‍යයේ පිටලා ඉන්න. යා යුතු දේවාලයක් නැත. යන්න දේවාලයකට බුදුරජාණන් වහන්සේ සරණ ගිය දේවාලයට. සත්‍ය නැමැති දේවාලයට යන්න. ඒ සත්‍ය නැමැති දේවාලයට ගිහිල්ලා මම බොරු කියලා නැහැ කියන පඳුර ගැට ගන්න. ඔහු වටා දෙවිවරු ඉන්නවා 33 කෝටියක්. තේරුණා නේද? ඒකයි. තමන්ට විරුද්ධව අනිත් අය හදිහුණියම් කරනවා කියලා දැනගත්තොත්, කරදර කරනවා, තමාව පෙළනවා, තමන්ට කැරලි ගන්නවා කියලා දැනගත්තොත් සත්‍ය පිහිටලා ඉන්න. මගේ ගුරු ස්වාමීන් වහන්සේ වගේ. මගේ ගුරු ස්වාමීන් වහන්සේ ලෝකෙම එක එක ඒවා කියද්දී උන්වහන්සේ සත්‍යයේ ඉන්නවා. ජීවිතේ තුනරුවන් පුදලා සත්‍ය නැමැති ධර්මයේ පිහිටලා ඉන්නවා. ඒ නිසා මට නම් මගේ ලෝකේ මගේ ලොකු ස්වාමීන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් ගුරුවරෙක් විදිහට නෑ. මෑත භාගයේ. පුදුමයි. කොහොමද කියලා හිතෙනවා මේවා දරාගෙන ඉන්නේ. දරාගෙන ඉන්නේ තුනුරුවන්ට ජීවිතේ පූජා කළා සත්‍යයේ ඉන්නවා. ලෝකයක් කැරලි ගහද්දී. ඒ වගේ දකින්න ලැබීමත් වාසනාව. ඒ අයගෙන් ධර්ම ඉගෙන ගත්ත නිසා තමයි අපිට අපේ කටිනුත් මෙහෙම බණ යන්නේ. වෙන කෙනෙක්ගෙන් බණ ඉගෙන ගත්ත නම් මං හිතනවා අමාරුයි. ඒ නිසා තමයි මගේ ගුරු ස්වාමීන් වහන්සේ කිව්වේ කේ කියා ඵලයන් ගමින් ගමට බොරු කියන්න එපා කියලා. බුදු කෙනෙක්ගේ දහම් පණිවිඩේ අද ඒක ලෝකෙටම ගෙනියන්න මේ දුවගේ උපන්දිනය සමත් වුණා. ඒ නිසා කවුරු හරි මේ බණටි ගහලා බොරු ගොඩ මිනිස්සු කියනවනේ මේ බණටි ගහලා එක බොරුවක් නවත්තගත්තොත් ඒක මුල් කරගෙන විඳින විපාක ටික නැති වෙනවානේ. ඒ නිසා මේ ධර්මයේ සත්‍යයයි ඒ සත්‍ය අනුභවයෙන් මුසාවෙන් වැළකී සත්‍යයේ පිහිටන්ට වාසනාව ලැබේවා. ඉතින් ඊළඟට වෙන්වත්නි අතව අවසාන කරුණක් කියන්න ඕන. මේක පොළොව පැලීගෙන ගිය ගමන් මේ චේතිය රජුරන්ගේ පුතාලා 5 දෙනෙක් කියනවා. 5 දෙනා කපිල ඍෂිතුමාට කිව්වා, ඍෂිතුමනි අපිව බේරගන්න කියලා. කිව්වා තාත්තා බුරු කිව්වට පස්සේ පුතාලට ඉරාය දාන ඉන්න වරන්නේ නැහැ කිව්වා. පිටන්නේ නැහැ. බල මේ දිසා පහකට පලයල්ල කියලා දිසා පහයේ විස්තර කියනවා. මේ දැන් අපේ කාල වෙලා විවරයි. නමුත් පුංචි හෝදාවක් මේ ජාතකතාව අපේ මහමෙවුනාවේ පරිවර්තනයේ 42 වෙනි පොතේ තියෙන චේතිය ජාතකේ හොඳට බලන්න. දෙමව්පියෝ බොරු කිව්වට පස්සේ දරුවන්ට ඒ භූමියින්ට බැරුව යන ඒක විපාකය. හොඳට බලන්න වලව් පැලැන්ති වල අයගේ වලව් වල දැන් කවුද ඉන්නේ? භූතය විතරයි. දරුවෝ නැහැ. ගොඩාක් ගෙවල් වල දරුවෝ ඒ භූමිය වලින් ගිහිල්ලා. අපි හිතනවා යාලා දියුණු වෙලා නාගරික වෙනවා කියලා. නෑ, දෙමව්පියන්ගේ පච හැලිල්ල. ඒකට බලපෑවි. උරුමෙන් එන භූමිය වල ඉඳ බැරුව යන බොරුවේ විපාක. ඒ දරුවෝ 5 දෙනා ඒ චේතිය රටෙන් 5 දිසා 5කට ගිහිල්ලා රාජධානි 5ක් ඇති කරගන්න. මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාලේ පොළොව පලාමින් ගිය චීති රජුරුත් දේවදත්ත. ආකාශයේ හිටපු කපිල ඍෂිවරයා තමයි අපේ මහ බෝධිසත්වය බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා අද මේ සුන්දර දහම් පණිවිඩයක් අපි ඉගෙන ගත්තේ. ඉතින් මේ ධර්මයේ අහලා රැස් කරගත්ත සියලු පිං සියලු දෙවිවරු අනුමෝදන් වෙලා මේ මහින්දී අර්චනා සිරිසේන දීනිය ඇතුළු මේ සියලු දෙනා ආරක්ෂා කරගනිත්වා. මේ ධර්මය අහලා යම් කෙනෙක් හිතුවාද මමත් සත්‍යය කියන්න ඕන කියලා දෙවිවරු ඒ ඇත්තන්ට උපකාර කරත්වා. දෙවියෝද මේ පින් බලෙන් සදා සැනසිල්ලට පත්වේවා කියලා සාදුකම්.